ශිෂ්‍යයෙක් මගේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමිනී විනාඩියක්වත් 100 ඉන්න බෑ. මේ 100 පවත්වන්න බෑ. දැන් මේ යෝගියාට කමඨාණක් දෙන්න එපා. කවුරු කමඨාණ දෙන්නේ? ඇයි? එක විනාඩියක තප්පරයකයි 100 පවත්වන්න බෑ කැඩෙනවා. එක විනාඩියක්වත් ඉන්න බෑ කියනකොට දැන් සති ගණන් 100 ඉන්න පුළුවන් කට්ටිය අතර දැන් මෑව සුක්ෂු කරන්නවත් බෑනේ. ඉතින් තේරලා මගේ ළඟට ආව මොකද්ද ප්‍රශ්නේ? විනාඩියක්වත් 100 ඉන්න බෑ. මංගේ විනාඩියක්වත් 100 ඉන්න බැල නම් මේ සිතිය තමයි ඉක්මනට මාර්ගඵලවලට අවබෝධයට පත් වෙන්නේ. ඇයි? මෙයා පැහැදිලිවම 100 ඉන්න දක්වන්නේ. 100 ඉන්නවා නේද? 100 නෑනේ. ඒ 100 පිළිබඳ 100 ඉන්න. මම 100 ඉන්නේ. ඒක දැනගෙන ඉන්න කියනවා. දැන් ප්‍රශ්නේ වරද. දැන් එයා 100 වැඩෙනවානේ. එහෙනම් පැය 24ම එයා 100 ඉන්න බෑ. ඒකට පැය 24ම එයා ඉඳලා තියෙන කොයිද? 100. දැන් 100 ඉන්නවා කියන එක දැනගත්තාම ප්‍රශ්නේ ඉවරයි. මොකටද අපි අලුතෙන් 100ක් කියලා කපඩන්නේ? අලුතෙන් කපලන්න ඕනේ. තම 100ෙන් ඉන්නවා නම් දැනගෙන 100ෙන් කියව මේක තමයි 100. ඉතින් ආයෙ මොකටද 100 ගන්නෙ? හදේ යන්නේ. ඇවිල්ලා තියෙන 100. 100 තමයි මේ පවතින්නේ. ඒ වගේ මේ අපි වඩන කමඨාන මොකද්ද කියලා අපි දකින්න නැත්නම් අපට වැටහෙන්නේ නැත්නම් ඒතර වැටෙන්නේ කෙනාට වඩන්න බෑනේ. ඒක එයාගේ කක්මනේ. එහෙනම් අපි කමඨාන කුමක්ද කියලා දකින්න ඕනේ. අපට විය යුත්තේ කුමක්ද? ඒක තේරුම් ගන්න ඕනේ. එතකොටයි කමඨාන වැඩෙන්නේ. 100ෙන් ඉන්න හැමෝම 100ෙන් ඉන්නවා. 80ෙන් ඉන්න හැමෝම 80ෙන් ඉන්න බව දැනගත්තාම ඒගොල්ලොන් 100ෙන් ඉන්නවා. බලනකොට ඔක්කොම 100ෙන් තමයි ඉඳලා තින්නේ. මේ කට්ටිය 100ෙන් ඉන්නවා, මේ කට්ටිය 80ෙන් ඉන්නවා කියලා ගණන් අදාද මම 80ෙන් ඉඳලා තිනවා. බලනකොට මම විතරයි ඔක 80ෙන් ඉඳලා තින්නේ. කණ්ඩාය දෙකම 100ෙන් ඉඳලා මාර්ගඵලවලට පත් වෙලා. මේක අනන්ත ගුරුවරුන්ට වැරදිච්ච දෙයක්. දැන් ඇත්තටම මේ ස්වාමීන් වහන්සේලා කණ්ඩායමම මේ 75 මේ 100ෙන් ඉන්නවා. අදයි මේ 49 80ෙන් ඉන්නේ කියලා ගාන කඩාගෙන මේ 80 කණ්ඩායම එක මෙතන ඉඳන් කරනවා. බලනකොට මේ 40 ඉඳලා තින්නේ 80ෙන්. අදයි මේ 80ෙන් ඉන්න බව දැනගෙන ඉඳලා තියෙනවා. අපි 80ෙන් ඉන්න කණ්ඩායම අපි 40 දෙනා 80ෙන් ඉන්නේ කියලා නිතරම සිහි කරනවා ඒගොල්ලෝ. නිතරම මෙහෙය කරනවා. අර කට්ටියට සාපේක්ෂව අපි 80ෙන් ඉන්න කට්ටිය අපිට 100 මදි. ගුරුවරයා කිව්වට අපි 80ෙන් ඉන්න කට්ටිය. ඒක නිතරම සිහි කරකල ඒ කට්ටිය 100ෙන් ඉඳලා. මේ කට්ටිය 100ෙන් ඉන්නවා 100ෙන් ඉඳලා. හැබැයි මේගොල්ලෝ මේමයි කියලා හිතාගෙන ගුරුවරයා 100ෙන්. මේවා වැරදෙන තැන්. මේවා වඩලා අධ්‍යක්ෂින්මම තේරුම් ගන්න ඕන තැන්. එනමුක තියෙනවා විශේෂ කාරණා. අවිද්‍යාවෙන් යමක් වඩනකොට ඒ අවිද්‍යාව තුලින් වැඩෙන්නේ තවත් අවිද්‍යාවක් තමයි. ද්වේෂය තුලින් යමක් වඩනවා නම් ඒක තුලින් වැඩෙන්නේ තවත් ද්වේෂයක් තමයි. දැන් මට කෙනෙක් එක්ක තරහ තියෙනවා. ඒ මනුෂ්‍යට යාපතක් වේවා. ඒ මනුෂ්‍යට යාපතක් වේවා කියලා දැන් මම එකක් වඩනවා. මෛත්‍රිය වඩන හැබැයි වැඩිලා තියෙන තරහ. ඒ මනුෂ්‍යා කියලා කල්පනා කරන හැම මොහොතම ගහන්න වැඩිම තරහනේ. ඒ මනුෂ්‍යර මෛත්‍රිය කරන්නේම ඒ මනුෂ්‍යා අපිට කරපු අකටයුත්තනේ. ඒ මනුෂ්‍යා අපිට කරපු පාඩුවට නෙමෙයි තරහ කිව්වේ. ඒකද ඒ මනුෂ්‍යාට මෛත්‍රී කරන්නේ ඒ මනුෂ්‍යාව ලක්කවාරය මිදී කරනකොට අර තරහත් ලක්කවාරයකින් වැඩිලෙන්නේ නැද්ද? අවිද්‍යාවෙන් වඩන හැම දෙයක්ම අවිද්‍යාව. ද්වේෂයෙන් වඩන හැම දෙයක්ම ද්වේෂය. රාගයෙන් වඩන හැම දෙයක්ම රාගය. මාර්ගය වැඩෙන්නේ නැහැ. නිවැරදි මාර්ගය එතනම තියෙනවා. හැබැයි ඒක යට තියෙනවා. මොළව යට තියෙනවා. ඇහැරුවාම නේ උල්පතෙන්නේ. දැන් මේක හරහා බලාගන්න. දැන් මනුෂ්‍යේ වරද්දක් කළා අපිට දක්කලා තරහාගිය. දැන් මේ මනුෂ්‍යන මෛත්‍රී කරන්න කරා කරපු දේ මතක් වෙනවනේ. කරපු දේ මතක් වෙන්න එන්න තරහා යනවා. ඒක නෙමෙයි කරන්න ඕනේ. තරහින් හේතුව මොකද්ද? එයා මේ දේවල් මට කළා. ඒ හේතුව තියෙන සාකච්ඡාවක තරහව තියෙනවා. දැන් ඒක කලේ නැත්තම් ගන්න තරහ තියෙනවද? එයා අපේ ඉඩම් ගත්තා, දේවල් ගත්තා, අපේ ගෞරවය බින්දාවට පත් කළා. මෙන්න මේ කියන අදුපාඩු තමයි එයාට තරහ වෙන හේතුව. ඒ තරහ නිසා තමයි මෛත්‍රිය කියලා වඩන්න අවශ්‍යතාවය ඇතිවෙන්නේ. ඒතකොට මෛත්‍රිය වඩන්න අවශ්‍යතාවය ඇති උනේ එයා කලේ තියෙන තරහ. තරහ නේද හේතුව? හේතුව නම් ඒකත් ඵලයක්. ඒ තරහ නම් හේතුව මොකද්ද? එයා කරපු අකටයුත්ත. එහෙනම් අකටයුත්ත කියන හේතුව සම්පත් කළා කියන තාක්කල් මෛත්‍රිය වඩා ඉවර කරන්නත් බෑ. තරහව ඉවරද වෙන ක්‍රමයක්වත් නෑ. හේතුව නිරෝධ කරනවා. හේතුව අයින් කරු ඵලයක් නෑනේ. හේතුව කොහොමද අයින් කරන්නේ? හොඳ වෙලාවට මේ මිනිස්සු ඇවිල්ලා හොඳට ලක්ෂණ වචන කියලා භාර්යාව අරන් ගියේ නැත්තම් මාරවැඩේ අවුරුදු 40ක් මං කත්ත කන්දේ පාර දරු ඔක්කොම ලොකු කරලා දැහැමි දිහදලා බඩු මුට්ටු පෙට්ටියක් අදලා දීගේ දීලා මම ඇවිල්ලා මානවන්න මට මොකවත් කරන්න. අනේ මේ මන්ත්‍යා තරම් හොඳ උත්තරවච්ච කාර්යය. ඇවිල්ලා කොහොමද වචනේ කියලා භාර්යාව විසඳිනා ගත්තා. අනේ මේ අකා කල්යාණ මිත්‍රෙක් නේ කියලා අන්නර ඒකුව නැති කරා. දැන් අර පිටිච්ච පස්ස අතරින් එකක් ගියා. මේ දේවල් දරවල් වලට සැක්කේවල වතුර බිල් කරන්නේ දේවල් ජීවිත කාලෙම අම්බ කරන්නේ මේ මිනිස්යාගේ ගේ බලාකාරයෙන් හරිගෙන කේරම බඩුමුට්ටු ආක්‍රමණය කළා මාර නිදාසක් මට දුන්නේ දැන් මගේ පාදින කරන්දි දෙන්නෙත් නෑ වතුර බිල් දෙන්නෙත් නෑ පුදුම නිදාසක් යනකොට ගෙනියන්න බෑනේ කවදරි කියලා යන්න බෑ දැන් කියලා ගියා කියලා හිත හදාගන්න දෙවනි ප්‍රශ්නේ ගියා ඕගොම හේතු හතර අයින් කළාට පස්සේ හේතුව නැති නිසා තරවක් ඇති වෙන්නේ නෑ තරාවක් නැත මොකටද මෛත්‍රිය පඩන්නේ ඕක තමයි අරක තුල තියෙන නිවැරදි කමට මේක වඩන්නේ හේතුව නිරෝධ කරන්නේ නැතුව ඵලයට ගන්නවද කොච්චර ගැව්වත් වැඩක් නැහැ ඒක තාම හේතුව පවතින හේතුව පවතින තාක්කල් ඵල නිර්මාණය ඵලේ නිරෝධ කරන්නේ බෑ ලෝකේ කාටවත් හේතුව නිරෝධ එතකොට යම් ප්‍රශ්නයක් ඇති වුණාම ඒ හේතුව අපි කර්මානුකූලව දැක්කට නැති වෙනව නම් හොඳයි. නැති වෙන්නේ නැත්තම් ඒක නිසා අපිට යාපක අයාපකට වඩා වැඩියෙන් දකිනවා. දැන් අපි දාන්න මේම කළා මේ අයාපත් වුණා. අපි මේ කියලා යාපත් දේවල් 25ක් කරගෙන බලනකොට යාපත් 25ක් තියෙනවා අයාපත් 4යි තියෙන්නේ. එතකොට යාපත් ඇදී මේක නිකම්ම නිරෝධ වෙනවා. හේතුව නැති වෙලා යනවා. ඒක යාගෙ පිටේ යහපතේම වැඩිපුරම නේ කරනවා අයාපතට වඩා. ඒකකට නිකන් නෑ. මේක හැමෝටම අප්ලයි කරන්න පුළුවන්. හැමෝටම මේක ගැළපෙනවා මේ ධර්මතාවය. හැබැයි සමහර අය ඉන්නවා මේක කර්මානුරූපී මොන හරි පෙර සංසාර අදුවක කියපු ගමනේ ඇවිත් ඒකමයි. ඇයි ඒක අය වඩලා තියෙන්නේ? හැබැයි හැමෝම ඒ හේතුඵල ධර්ම වඩලා නෑ. ඒකකට මොකද කරන්නේ? යාගේ මේ ඇතිරීම නිසා, කටයුත්ත නිසා මොකද මේ තවාසි? හතරයි. පහයි. අර පහකිනාද? එයාගේ වෙච්ච වාසි ටික ලියා ගන්න කියලා වාසි ඇත්ත පාතියි. මිත්‍රයාපතක් ලෙසම මේ අතට අපට හොඳක් නිකලා තියෙන බෝධි පූජාව කියන්න ඕනේ යාට. අතුරට බෝධි පූජායි ඒ තරම් එයා යාපත් දෙක කර අන්න අර මානසිකත්වයට ගේනවා. ඒනාසම අර හේතු නිරෝධ වෙලා යනවා. පාතුම දේ තමයි අතීත සංයාව අතීතයක් වශයෙන් නොදක දැන්නේ. එහෙනම් මේක වර්තමානයක් වශයෙන් දකින්න. මිත්‍යාව සමාබවට ඒකම එතනම පත්ක මට මතක් වෙනවා ඉස්කෝලේ යන කාලේ මීට අවුරුදු 15කට 20කට කලින් හැබැයි ඉස්කෝලේ යන කාලේ අවුරුදු 20කට කලින් කියලා හිතුවොත් තමයි ඒක අතීතයක් ඉස්කෝලේ යන කාලේ මතක්ුනේ මේ දැන් ඒක වර්තමානික වර්තමානයේ මම ඒක තියෙන දවසම ඒක අතීතේ වර්තමානික බවට පත් වෙනවා එහෙනම් අපි අතීත සංඥාව අතීත සංඥාවක් වශයෙන් දැක්කම මේ අතීතයට යනවා අනාගත සංඥාවක් අනාගත සංඥාවක් වශයෙන් දැක්කා මේක අනාගතෙට යනවා. හැබැයි අතීත සංඥාවක් අනාගත සංඥාවක් මතුුනේ සීඋනේ ඒක මේ මොහොතේ නිසා ඒක වර්තමානයේ නිසා ඒක වර්තමානයක් වශයෙන් දකිනවා. ඒ අතීතයේ කියන ඒ සංකල්පය අයින් කරනවා. අනාගතයේ කියන සංකල්පය අයින් කරනවා. ඒ දෙකම මතුුනේ ඇතිුනේ මෙනේුනේ කල්පනාුනේ මේ මොහොතේ නිසා මේ දැන් නිසා ඒක අවර්තමානය වශයෙන්ම දකිනවා. දැක්කාම ඒක තුළ තියෙන ඒ අතීත සංඥාව අයින් වෙලා වර්තමානය බවට පත් වෙනවා අනාගත සංඥාව අයින් වෙලා ඒක වර්තමානයක් බවට පත් වෙනවා ඒ කාලේ දැකපු එකක් ඒ කාලේ දැක්කයි කියලා හිතුවොත් අතීතයට ගියා ඒ කාලේ දැකපු එකක් හැබැයි ඒ රූපේ නෙමෙයි දැන් ආවේ දැන් ආපු රූපේ දැන් මේ කෝපේ දැක්කාම මේ කෝපේ දැන් දැක්කා මාසෙකට විතර පස්සේ කමඨාන් වඩලා භාවනා කරලා ප්‍රඥාව දිනු කරලා ඇවිල්ලා දකිනකොට ඒ කෝපේ පේනවා දැන් මේ කෝපේ ටික අමුතු විදිහට පේන්නේ නැද්ද? ඒ සතරමා භූත කියලා පේන. හැබැයි එදා පේන්නේ නැහැ. එදා විද්‍යාවේ. එදා මේක කෝසිලෙන් කෝපයක් කියලා පේන්නේ. අද පේන්නේ සතරමා භූතයගේ නිර්මාණයක්. කෝසිලෙන් කියන්නේ එක්තරා මැටි වර්ගයක් තමයි. ඒකත් සතරමා භූතයගේ ක්‍රියාවලියක් තමයි. දැන් මේ දේවල් එදා පේන්නේ නැහැ. ඒ කියන්නේ ඒ කෝපේ නෙමෙයි දැන් පේන්නේ වෙන කෝපයක්. තවත් ප්‍රඥාව දිනන වල තව අවුරුද්දකින් වෙන එකක් පේනවා. එහෙනම් මොතෙන් මොත හැමදේක්ම අනිත්‍ය වෙනවා නම් අපේ සිතිවිලි දවස ගානේ අනිත්‍ය වෙනවා නම් අලුතෙන් අලුත නිර්මාණය වෙනකොට දකින දකිනවත් අපේ ಗುಣ වැඩෙනකොට ප්‍රඥාව මෝරනවා නම් ඒ ප්‍රඥාව කන්න ඒ දකින දේවල් වෙනස් වෙනවා නම් අතීතෙන් දැකපු රූපේ දැම්මනේ වෙනකොට දැම්මනේ උනේ ඒ රූපෙමද නෑ ධම්මනේ උනේ දැන් කියන ප්‍රඥාවට අනුව ඒකට ගැලපෙන රූපේ එදා ආවේ එදා තිබිච්ච ප්‍රඥාවට ගැලපෙන රූපේ එහෙනම් මේ ආවේ වර්තමාන රූපයක් අතීත රූපයක් නෙමෙයි මේක වර්තමාන රූපයක් වශයෙන් දකින්නවා සීයයි සතියයි කියලා කියන්නේ එකම මානසිකත්වයක දෙන වචන දෙකක් මනස කියන්නේ සිත කියන්නේ විඥානය කියන්නේ එකම ස්වභාවයක් තුළ තියෙන ස්වરૂපය වෙනස් වෙනකොට ක්‍රියාව වෙනස් වෙනකොට දෙන වචන සතියයි සීයයි කියන්නේ දෙකම එකයි එක වෙනස් වෙන්නේ හඳුනා නොගත්ත මොහොතේ හඳුනා නොගත්ත මොහොතේ ඒ සතියයි සීයයි කියන දෙක අවිද්‍යාව බවට අසීය බවට පත් වෙනවා හඳුනා ගත්තාම සීය බවට සතිය බවට පත් වෙනවා සතිය කියන්නේ සීය කියන්නේ අඳුරා ගැනීමෙන් ඇති වෙන මානසිකත්වයක් අසීය කියලා කියන්නේ අවිද්‍යාව කියලා කියන අඳුනා නොගත්ත මොහොතේ ඇති වෙන මානසිකත්වය. අඳුනා ගැනීමයි අඳුනා නොගැනීමයි එක්තරා එකක තියෙන වෙනස. සතියකින් එන්න උත්තරේ දෙනවා. අක්ම මේ පොඩි ප්‍රශ්නක සතියකින් දෙපාර සතියකින් එන්න යන්න පුතා කියලා යාව යවනවා. සතියකින් පස්සේ ආවිල්ලා ස්වාමිනී අර උත්තරේ නේද? නෑ ඒක අම්බ වුණා. මොකද්ද? නෑ ඒක විසඳුණා. ඒ කියන්නේ ප්‍රශ්නයක් ප්‍රඥාවක් වශයෙන් අපි දකින්න නැතුව ඒකට සාමාන්‍ය විදිහට ඉnderiyama කාලයන් තිස්සේ ඉඳදෙනවා. දැන් අපේ ජීවිතවල අපි කරපු අනන්ත අප්‍රමාණ දේවල් දැන් හිතනකොට ඒක බොළඳ වැඩ, මෝඩ වැඩ, දුර්වල වැඩ කියලා හිතෙන්නේ නැද්ද? සමහර දේවල් කතා කරලා පස්සෙ යනකොට නම් අපරාධින් නේද මෝඩ කතාත් මං කියලා තියෙනවා. ඒනි හිතෙනවා. ඇයි? ඒ අවබෝධය වැඩි වෙනකොට අර පල්ලෑයක අපට එන්නේ හිතෙනවා. එහෙනම් අපට දැනුම වැඩි වෙනකොට, කමඨාන වැඩි වෙනකොට මේ ප්‍රශ්න තේරුම විසඳෙනවා. ඒවට උත්තර විදිහේ හම්බෙනවා. සමහරවගේ ප්‍රශ්නේ තියෙන වටිනාකම නැතුව යනවා. අපි ඉතන පෑනක් ඕනේ, පෑනක් නැහැනේ, පෑන ඉවර වුණානේ කියලා අපි හරියටම පෑනගෙන හිතනවා. ප්‍රශ්න තියෙනවා. මාස 3ක් විතර ඉන්නවා පෑනක් නැහැ. කපාරටම කෙනෙක් ඇවිල්ලා පෑනක් තියන දෙන්නද? ඕන්නේ. ඇයි? පොත වේ අකල්. දැන් පෑනක් වුණා ලියන්න එකක් නැහැ. දැන් පෑනේ වටිනාකම ගියා. එහෙනම් මේ අපි යම් යම් ප්‍රශ්නයක් වශයෙන් දකින්නේ ඒ ප්‍රශ්නෙට වටිනාකමක් දීලා තියෙන නිසා. ඒකට උත්තරේ අනිවාර්යෙන්ම ඕනේ. ඒ උත්තරේ නැතුව මම මෙතන ඉන්නවට වඩන්නේ නැහැ කියලා කියනයි. ඒ තරම් වටිනාකමක් දීලා ඒ ප්‍රශ්නෙට තියෙන වටිනාකම නිරෝධ කරපු ගමන් උත්තරේ අවශ්‍ය නැහැ. හේතුව උත්තරේ ලබා ගන්න ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ මානසිකත්වයේ මේ අවබෝධය අපිටලටපත් වෙනවා.